බෞද්ධයන්ට තියෙන වටිනාම දවස. අපේ ශාස්ත්‍රවරයා වුණු සිරි ගෝතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් කුමරෙක් ලෙස ඉපදිච්ච දවස, වයස අවුරුදු 36 දී සම්බුද්ධත්වයට පත් වෙච්ච දවස, වසර 45ක බුද්ධ කෘත්‍යයක් හිම කළා, වයස අවුරුදු 80 දී පිරිනම් පාපු දවස. ඉතින් මේ දවස් තුනම සිහි කරන අවස්ථාව මංගල්‍යයක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ත්‍රිවිධ මංගල්‍ය විදියටයි සැලකන්නේ සුභ අවස්ථා කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉපදීම සුභ කාරණයක් වෙන්න පුළුවන්, සම්බුද්ධත්වයක් සුභ කාරණයක් වෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් පරිනිර්වාණය කොහොමද සුභ කාරණයක් වෙන්නේ කියලානේ. ඇත්තටම පින්තුනි, අපට බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සංවේගයක් වුණාට අප මේ සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ මංගල කරුණු. අපේ මංගල කරුණු නෙමෙයි මේ සැලකන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ වෙන්වීම සංවේගයක්, ඒක අමංගලයක් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ සතර ගමනේ අවසාන අවස්ථාව උන්වහන්සේට මංගලයක්. ඒ නිසා අපි මේ සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ මංගල්‍ය අවස්ථාව. අනිත් ඒ තමයි පින්තුනි, ඒ දහමහපෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් විදියට අපි මේ යන දවසක් මංගල්‍ය දවසක් වෙන්නට ඕන. අපිට නිවන් දකින්නම බැරි වුණත් අපි හරියට ධහම තුල හිටියනම් අපි මිය ගිය දවසෙත අපේ ඥාතිනුයි අපි ඇත්තටම සතුටු වෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? අපි හරියට අපේ ජීවිතය කර්මනාකරණය කරගත්තනම්, අපේ හිත දියුණු කරගන්න වැඩ පිළිවෙලක් අපි අඛණ්ඩව හිටියනම්, අපි මිය ගියාට පස්සේ ඉපදෙන්නේ අර හිටිය තැනට වඩා ඉහළ ස්ථානයක. මනස ලෝකෙ ඉපදුනා නම් ඊට වඩා ඉහළ ස්ථානයක තමයි ඉපදෙන්නේ. දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් බ්‍රහ්ම ලෝකේ එවගේ ඉහළ තැනකට අපි යන්නේ. එනිසා හරියට අපි ජීවිතේ කර්මනාකරණය කරගත්තනම් පින්නතුනේ ඇත්තටම අපේ ජීවිතයේ මරණ දවස මංගල්‍ය දවසක් වෙන්න ඕන. ඒකට එකාතකින් අපේ කලින්ම සූදානම් වෙන්න ඕන. එක ශ්‍රී ලංකාවේ ප්‍රකට හාමුදුරු කෙනෙක් සඳහන් කරනවා ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් මගේ අම්මා මිය ගිය දවසේ තමයි මම වැඩිපුරම සතුටුනේ කියලා. ඔබට පුදුම හිතෙන්නේ මගේ අම්මා මිය ගිහපු දවසේ මම වැඩිපුරම ජීවිතේ සතුටුනේ කියලා. ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේ ගිහි කාලේ අම්මට හොඳට සැලකලා අම්මට උපස්ථාන කළ ඉහළම කුසලයන් සිදු කරගෙන ඒ විතරක් නෙවෙයි යා කියන අම්මට දහම කියලා දුන්නා. අම්මා හොඳට ධර්මයේ වුණු කළා. එනිසාම අනිවාර්යෙන් විශ්වාස කරන අම්මා හිතේ දැනට වඩා ඉහළ තැනක දැන් ඉපදලා ඇති කියලා. අන්න ඒ නිසාමම ජීවිතයේ සතුටු වෙච්චම දවස තමයි මිය ගිය දවස කියලා. අන්න ඒ වගේ පින්නතුනේ අපට අපේ ජීවිතය ගැන හිතනකොට අනේ දවස අපට කොයි මොහොතේද කියලා කියන්න බෑ. ඕනෑම මොහොතක අපි ඒකට සූදානම් වෙන්නට ඕන. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ ඔක්කොම රැගෙන ආරක්ෂා කරලා දරුවන්ගෙන් නිදහස් වෙලා විස්රාම ගියන එහෙම බොහොම සුවදායක විදිහට ජීවිතය අවසන්පත් වෙන තැන බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම වෙන අය තියෙනවා. නමුත් වෙනතුනේ එහෙම නොවෙන අය තමයි වැඩිපුර ඉන්නේ. එනිසා අපි ඕනම අවස්ථාවක අපි මේ ඉරණමට පත් වෙන්න පුළුවන්. එහෙම පත් වෙච්ච අවස්ථාවකදී කිසි විදිහකට කියන්න එපා මං හිතලා තිබුණ නෑ මේක කියලා. අපි දකින දෙයක් තමයි කෙනෙක් අවුරුදු 40 මිය ගියත් සමහර අය කියනවා මම මේක හිතුවේ නෑ මෙච්චරක් මට වෙයි කියලා. අවුරුදු 60 මරණක් හිතාගෙන ලෙඩවල මිය ගියත් මම හිතුවේ අදම මියයි කියලා මං හිතුවේ තව ටික කලක් ඉඳී කියලා. ළඟදී අපි දන්න කෙනෙක් අවුරුදු 89 මිය ගියා. එයාගේ දුව කියනවා ආන්දරයන් මම නම් හිතුවේ නෑ අම්ම අදේට මියයි කියලා. මේ ලෙඩවලත් අවුරුදු ගානක් හිටියා. එහෙමවත් හිතලා නෑ මියයි කියලා. අපි හිතන් ඉන්නේ හැමදාම හෙට දවසේ මැරෙයි කියලා. අද දවසේ මැරෙයි කියලා කවුරුත් හිතන්නේ නෑ. නමුත් හෙට කියලා අපි හිතේන කවදා හරි අද කියලා දවසුත් එනවා. අන්නේ දවසේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තමන් ලෙඩ වෙන කෙනෙක් කියලා කල් දියාම මෙන්නේ කියලා තියන. ලෝකේ තියෙන ඕනෑම බරපතල අසනීපයක් තමන්ට හැදෙන්න පුළුවන්. තමන්ට දැනටම හැදෙලද දන්නේ නැහැ අපිටනේ. වෛද්‍යවරයා කාවසින් කියයි අහවල අසනීප දෙයි කියලා. ඒ වගේම ඕනෑම අනතුරකින් ජීවිතේ ඕනම අවස්ථාවක අපි මියන්න පුළුවන්. අපි ලෙඩ වෙන්න පුළුවන්. හරි අනතුරකින් වෙන්න පුළුවන්. අපි කරපු වරදකට නඩුවමක් විදිහට වෙන්න පුළුවන්. ඇතැමිට කිසිම වරදක් නොකර නිවැරදි කරව සමහර අවස්ථාවල මරණයට ලක් වෙනවා දඬුවමට ලක් වෙනවා. ඉතින් එවැනි කොයි වගේ කර්ම අපිට තියෙද කියලා හිතාගන්න බෑ. අන්න ඒ නිසා අපි හැම වෙලාවෙම මේ කරුණ ලෙඩවීම සහ මරණය කියන කරුණ නිතරම හිතලා තියන්න ඕන වෙලාවක තමන්ට ඒ වගේම තමගේ තාම සමීපතමයට ඕන වෙලාවක මේ කරුණ එන්න පුළුවන් කියන එක නිතර නිතර මෙනෙහි කරන්න. අන්න ඒ තුලින් අපේ අභ්‍යන්තර ජීවිතේ ලොකු උනන්දුවක් ඇති වෙනවා අපේ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියලා. ඒ වගේම පින්නතුනේ අපේ නිතර කල්පනා කරලා බලන්න ඕන අපි එන්න එන්නම ජීවිතයේ සතුට වැඩි වෙන මාර්ගයකදී ඉන්නේ සතුට අඩු වෙන මාර්ගයකද කියලා. තමන්ම කල්පනා කරලා බලන්න තමන් දැන් ඉන්නේ තමන්ගේ මානසිකත්වයේ තියෙන්නේ එන්න එන්නම සතුට වැඩි වෙන විදියටද සතුට අඩු වෙන විදියටද කියලා කල්පනා කරලා බලන්න. කොහොමද බලන්නේ අපි? අපේ ජීවිතයේ දැනට ඉහළම පරමාර්ථයේ රඳාපවතින්නේ බාහිර දෙයක් මත නම් බාහිර පුද්ගලයේ දේපල රැකියාව දරුවන් වැඩි දෙයක් තිය අපේ රූප සම්පන්නිය මත නම් අපේ සතුට වැඩිපුර හඳා තියෙන්නේ. හොඳට මතක තියාගන්න එන්න එන්නම ජීවිතේ සතුට අඩු වෙන පැත්තට යන්නේ. කල්පනා කරලා බලන්න තමන්ට දැනට වැඩිපුරම ජීවිතයේ සතුට ලැබෙන කොමන කාරණාවලද කියලා. ඔබ ඉගෙන ගන්න උපාධිය පිළිබඳවද? දරුව පිළිබඳවද? ගෙදර පිළිබඳවද? තමගේ වාහනය පිළිබඳවද? වැඩියක් තවත් තමගේ රූප සම්පත්තිය ගැනද? නිරෝගී සම්පත්තිය ගැනද විශ්වාස තියෙන කියලා බලන්න. මේ දෙයක් ගැන නම් අපි අවසාන සතුට හදා පවතිනවා කියලා හිතන් ඉන්නේ. මේකෙන් මොකද කියන්නේ? මේකෙන් කියන්නේ අපේ ජීවිත අවසාන වන දුකෙන් කියන එක. ඒකමත කරන්න එපා. අපි කැමති වුණත් නොවුණත් යථාර්ථය මේක. මේ යථාර්ථයෙන් අපිට පිටවන්න පුළුවන් කමක් නැහැ. අපි කොච්චර බාහිර දේවල් මත සතුට හඳා පස්නා කියලා හිතුවත් ඒවගෙන් සතුටක් ලැබෙනවා. නමුත් ඒ හැම දෙයක්ම වෙනස් වීමට භාජන වෙනවා. ලෙඩවීම, මහලවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගයේ මේ දේවල්ට ලක් වෙනවා. අපි ඒ විශ්වාසය තියාගෙන ඉන්නේ හැම දෙයක්ම. වැරදියක් සබා බලන්න පිණිස අපේ ශරීරය. අපේ ශරීරය ගැන අපි කාලයක් කොච්චර විශ්වාසය දීලා කොච්චර සතුටින් වුණද බැබෙන්නේ. ශරීරේ හුඟක් ලස්සන කාලෙ එක එක විදිය ඇඳුම් ඇඳලා කොණ්ඩේ එක විදියට පීරලා කොච්චර අපි විවිධ විදිය සතුටුනාද අපේ ශරීරය ගැන. ඇතැම්ම කන්නඩියක් බෑග් එකක් මම දාගෙන හිටිය කාලයක් නේ. ඉතින් ඒක දැන් ටිකෙන් ටික හරි වෙලා නේ. දැන් අපි දෙම ඉස්කෝලේ යන කාලේ පනාවකුයි කන්නඩියකුයි පොඩි කන්නඩි ගෑනන් සාගුම දාන් ඉන්නවා. පොඩි අවුරුදුන සමට පියන. ඉතින් එහෙම කාලයක් වෙනතුනි තිබුණා. නමුත් එහෙමම අපි විශ්වාසය තියාගෙන හිටිය දේවල් ටිකෙන් ටික ඒවා අඩු වෙලා ගියා. මේ ශරීරය පිළිවඳවත් එහෙමනම් අපේ ශරීරවත් අපිට එහෙම පාලනය කරගන්න බැරි නම් අපේ දරුවන්, අපේ දේපළ, ඥාතීන්, අම්මා තාත්තා, ඉඩකඩම්, ගේ දොර මේවා ගැන අපට පුළුවන් විශ්වාසය තියාගන්න. අන්න එවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ සඳහන් කරනවා බුද්ධෝහං බෝධිසාමි මම බුද්ධත්වයට පත් වෙලා අනිත් අයට අවබෝධය ලබා දෙනවා. ඒ වගේම මුත්තෝහං මොචිසාමි මම සසර දුකෙන් මිදලා අනිත් අයත් මුදවනවා. ඒ වගේම තින්නෝහං කාරිසාමි මම සසර සාගරෙන් එතර වෙලා අනිත් අයත් සසර සාගරෙන් එතර කරවනා කියන මහත් වූ අනුකම්පාවෙන් තමයි උන්වහන්සේ මේ ආධ්‍යාත්මික ජීවිතය පිවිසි. අති දීර්ඝ කාලයක් උන්වහන්සේ මේ සඳහා පාරමිතා පිරුවා. පරිත්‍යාගයෙන් කළා. ඇස් ඉස් මස්සේ දන් දුන්නා. විශේෂයෙන් වෙසක් පොහොය කෙන දවසකදී අපි මේ කාරණේ හිතන්නට ඕන. උන්වහන්සේ මේට සාරසංගේ කලබලක් සිට කලින් දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී උන්වහන්සේ රහත් භාවයෙන් සතර ගමන නිවටපත් කරන්න තිබුණා. රහත් වෙන තිබුණා. එහෙම තිබෙච්ච උත්තමයේ ඒ අතරපත් නිවන් සුවය අත්හැරලා නැවත සසරට බැස්සේ අපි වෙන්නේ. එදා සුමෙද තාපස්සේ වශයෙන් දීපංකර බුදුරජාණන් වහන්සේගේ සමීපයට එනකන් උන්වහන්සේ කායික මානසික දුකක් විඳනනම් ඒ දුක් විඳේ උන්වහන්සේගේ තියෙන කෙලෙස් වල වරදින. හැබැයි ඊට පස්සේ උන්වහන්සේ අනිසි දුකක් විඳනනම් ඒ දුක විඳේ කවුරු වෙනවද? ඒ දුක විඳේ අපි වෙනුවෙන් පිනතුනි. ඒක අමතක කරන්න එපා. සෝ සාගරේ ජනදිකං රුධිරං අදාසී භූමින් පරාජිය පරං සමදාසි දානං මේ රූපමාන මදිකංච සමෝලි සීසං කේතාරකාදික තරං අයනං අදාසි. මාසාගරේ ජලයට වඩා උන්වහන්සේ තමන් වහන්සේගේ ශරීරය ලිය දන් දීලා තියෙනවා. මහ පොළවේ පස්වරට වඩා ශරීරෙහි මස් දන් දීලා තියෙනවා. ඒ වගේම මහා මෙරු පර්වතයට වඩා පොටුන පලංගි ස්තන් දීලා තියෙනවා. අහසේ තාරකාවට වඩා තමන්ගේ නෙත් බුද්ධත්වයේ සඳහා නෙත් දෙක දන් දීලා තියෙනවා. පින්වතුනි පහසු ඉරියව්වකින් ඉන්න හොඳට අතපය දිගහැරුණත් කමක් නැහැ. රිලැක්ස් එකේ ඉන්න. නැත්නම් මේ කියන දාලේ තැන්ට ඔලුවට යන එකක් නැහැ. ඔය පොටු වෙන අමාරු නම් අයිනකට ගෙන හේතු වෙලා හරින නැත්නම් පොටුව ගහගෙන කමක් නැහැ. හොඳට පහසෙන් ඉන්න. එතකොට අපි මේ සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ කරපු පරිත්‍යාගය. අපි අපේ ජීවිතය අපි වැඩිපුරම සලකන්නේ අපේ ආමරණාතර. යාමකාතර දෙන්න සලකන්නේ ඒ අපි වෙන ලොකු කැපවීමක් කළා. හැබැයි ඒ අය අපට මේ උදව්ව කළේ අපි අම්මගේ කුසේ පිළිසින ගතට පස්සේ. එතැන් පටන් තමයි උදව් අපට කළේ. හැබැයි අපේ මව කුසේ ඉපදෙන්න පිළිසින ගන්න කල්පාන්තර ගානකට කලින්ම අපි වෙන යම් කිසි උත්තරමේ කටයුතු කළ තියෙනවා. ලොකු පරිත්‍යාගයක් කළ තියෙනවා. ඒ කවුද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ. අපි ඉපදෙන වසර දහස් ගානකට කලින් මේ සද්ධර්ම ඉතුරු කරන කටපාඩම් මේ රැගෙන ඇවිල්ලා පොත්පත්වල ලියලා අපි එනකන් සෝදානමින් හිටිය පිරිසක් ඉන්නවා. ඒ කවුද? මේ මහා සංඝරත්නය. එහෙනම් පේනොත්නේ අපේ ආධ්‍යාත්මික ජීවිතේ අපි පියවර තබපු මොහොතේ ඉඳන්ම අපේ හදවතේ ඇති වෙන්නේ පුදුම විදිහේ කෘතඥතාවයක්. කළුණු සැලකීමක්. අපි වෙනුවෙන් කොච්චර කැපවීම කළා tieද? ඒ වගේම අපි පාරට බැස්සට පස්සේ වාහනයක් අරන් පාරට දැම්මට පස්සේ කල්පනා කරලා බලන්න ඒ පාරේ අපිට මේ පහසු යන කී දෙනෙක් මහන්සි වෙන්නේ නැද්ද? වසර දහස් ගානන්ගේ පාරවල් හොයාගෙන පාරවල් මුලින් අඩි පාරවල් වල ගිහිල්ලා ඊට පස්සේ අස්සයන් පිට ගිහිල්ලා අස්ස කරත්වල ගිහිල්ලා ටික ටික වාහනවල ගිහිල්ලා පාරවල් කෙටි කරලා බින්ජවල් හදලා පානන් හදලා මේ සත්‍යයට පත් කරන වසර දහස් ගානක් මිනිස්සු ලොකු පරිත්‍යාගයක් කළා. ඒ පරිත්‍යාගය කරපු හැම කෙනෙක්ම කරේ කොහොමද? ආත්ම සුඛ පරිත්‍යාගය. ඒකට කියන ආත්ම සුඛ පරිත්‍යාගය කියලා. ආත්ම සුඛ පරිත්‍යාගය කියන්නේ තමන්ට නිදෙන්න තියෙන සැපය අත්හැරීම කියන්නේ. එහෙම නැති අය තමයි සාමාන්‍ය අය. රැකියාවක් කරනවා, දරුවෝ ටික හදාගෙන ඉන්නවා, දරුවන් ටික ගන්නවා, මැරෙල ගියා. ඒ කට්ටියගෙන් ලෝකෙට කිසිම වෙනසක් දායාදයක් ලැබෙන්නේ නැහැ. එතකොට ලෝකෙට නව නිර්මාණයක් ආවනම් මහා මාර්ගයක්, පාරමක්, දින්ගයක්, බෙහෙතක් සොයාගත්තනම්, ඩිවයිස් එකක් හොයාගත්තනම් ඒ හැමදේම නිර්මාණය වෙන්නේ කොහමද? ඒ හැමදේම නිර්මාණය වුණේ මෙන්න මේ ආත්ම සුඛ පරිත්‍යාගය කරපු සත්පුරුෂ මිනිසුන්ගේ පරිත්‍යාගය නිසා. එනිසා අද අප යම්කිසි පහසුකම් ටිකක් විඳිනවා නම් මතක තියාගන්න අපි දෙන කතාමයට ප්‍රසන්න වෙන්න ඕන. අපේ කෑමට බත් පිඟානට කෑමට ගෙනකොට අඩුම ගානේ කෑම ටිකේ තියෙන කෑම ටිකෙන්න රටවල් 10කින්වත් අයගේ කෑම එතන තියෙනවා. ඇතැම් විට 50කට වැඩි පිරිසක් ඍජු එකට දායක වෙලා තියෙනවා. අපිට ඔය නිකන් කෑම පිඟාන අපේ ඉස්සරහට ආවට. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගේ පරිත්‍යාගයෙන් තමයි අද අපි ජීවත් වෙන්නේ, අපි හුස්ම ගන්න. ඒ අතරත් විශේෂයෙන්ම ලෝකයේ මෙවැනි අනාවරණයක් මේ සම්බුදු දහම කියන අනාවරණ ලෝකෙට ලබන්නට සාරසංගේ කලපිලක්ෂයක් වැනි සුවිශාල කාලයක් මේ බෝධිසත්ව උතුමෙන් පරිත්‍යාගයක් කළා තියෙනවා. අන්නේ පරිත්‍යාගය ගැන අපි නිතර නිතරම හිතන්නට ඕන. ඒ හිතලා අපි බුදුහාඳුර වෙනුවෙන් පහන්පත්තු කිරීම දන් දීම විතරක් නෙවෙයි. ඒවත් හොඳ දේවල්. නමුත් අපේ ඉහළම ගරු කිරීම වට පත්තනට උනේ බුදුහාඳුරන්ට. උන්වහන්සේ ඇත්තටම මොකද ලෝකෙට දේශනා කළේ? උන්වහන්සේගේ ධර්මයේ හරපද්ධතිය මොකද්ද? දැන් ඔබ පුද්ගලයෙක් ඇසුරු කරලා ආයතනයකට ගියා, පාසලකට ගියා, ගුරුවරයෙක් ඇසුරු කරලා විශ්වවිද්‍යාලයකට ගියා, උපාධියක් ගත්තා. මේ හැමතැනදීම ඔබේ සබ්ජෙක්ට් එක ගැන, ඒ විෂයමාලාව ගැන පැහැදිලි අවබෝධයක් ලබන්නට වැඩ කරන්න. ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට අන්නේ වගේම තමයි මේ බුදුදහම ළඟදී අපි උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ සැබවින්ම මොකද ලෝකෙට දේශනා කළේ කියලා. එතකොට උන්වහන්සේගේ පරමාර්ථය උනේ එක පැත්තකින් අපාගත වෙන්නේ සත්‍යයන් අපාගත සත්‍ය මුදවන්න සුගතිය පෙන්වලා දෙන්න. දෙවනි අදහස උනේ ඒ සුගතියට පිහිටවපු අයට මේ දුක නිදහස් වෙන මාර්ගය දේශනා කිරීම. එතකොට මේක තමයි සම්මාදිටිය ලැබෙන අවබෝධය. එතකොට මේ සම්මාදිටිය ලැබෙන නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තියෙනට ඕන. ධර්මයේ දාන උතුමන්ගේ ආශ්‍රය අපේ ජීවිතේට ලැබෙනට ඕන. විශේෂයෙන් ස්වාමීන් වහන්සේලගේ ඇසුරෙන් තමයි මේදී අපට ලැබෙන්නේ. එතකොට මෙන්න මේ සත්පුරු ශාස්ත්‍රය ලැබෙනකොට අපේ ළඟ තියෙන ඕන ප්‍රධානතම ගුණංගයක් තියෙනවා. ඒ මොකද්ද? යම්කිසි අධ්‍යාපනයක් හෝ නැත්නම් දර්ශනයක්, ආගම යම්කිසි ප්‍රතිපදාවක් හදාරනකොට අපේ ළඟ තියෙන මුලින්ම තියෙන ඕන ගුණංගය මොකද්ද? මුලින්ම තියෙන ඕන සුවච බව කියන එක, ඇක්ටිව් ලිස්නින් කියන එක. The very first quality that we have when we go to the education, that active listening, it should be gently spoken, good attention. මෙන්න මේක තමයි, this is the very first step of education. අපි දරුවන්ට උගන්වනවා. දරුවන්ට උගන්වනකොට ඉගෙන ගන්න ප්‍රධාන කාරණේ මොකද්ද? මෙන්න මේක. යම් කිසි කෙනෙක් යමක් උගන්වනකොට කියලා දෙනකොට යම් කිසි කෙනෙක් කතා කරනකොට හොඳ අවධානයෙන් ඒක අහන්න කියන කාරණේ. අද බොහෝ දෙනාට මේක නැහැ. විශේෂයෙන් ජංගම දුරකථන වෙනත් වෙනත් ඩිවයිස් නවින තාක්ෂණයත් එක්ක ළඟම ඉන්න කෙනා ඇසුරු කරන්නේ දුර ඈත් එක තමයි සම්බන්ධතාව තියෙන්නේ. ළඟ ඉන්න කෙනා ඈත් කරන ඈත ඉන්න කෙනා ළඟ කරන. අපි මේ ග්ලෝබල් විලේජ් කියලා කිව්වට ඇත්තම මිනිස්සු ළඟ කරලා නෙමෙයි මිනිස්සු දුරස් කරලා තියෙන්නේ. ගෙදර ඉන්න ඈත් එක්ක කතා කරන්නේවත් නැහැ දැන් මේ දුර ඉන්න ඈත් එක්ක මැසේජ් යවනවා කතා කරනවා. ඒ ඈත් එක තමයි සම්බන්ධතාව තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගුණාංගයේ මේ සක්‍රීය හුඟකන් දීම කියන එක ඇක්ටිව් ලිස්නි කියන එක අදාළ කරගෙන වෙලා තියෙන්නේ. එකෙන් අහිමි වෙන්නේ සුළු දෙයක් නෙවෙයි පිනතනි. එකෙන් අහිමි වෙන්නේ කල්‍යාණ මිත්‍රාශ්‍රය. එතනින් අහිමි වෙන්නේ සද්ධර්මය. මුළු කල්පයක් තුළ ලෝකෙට පහළ වෙන අසිරිමත් නැවුම දෙය තමයි සද්ධර්මය කියලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් ලැබෙන අනගිතම දායාදය තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ සද්ධර්මය නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. ඒ සද්ධර්මය කියලා කියන්නේ අප සසර කල්ප ගාන පාරමිතා පුරලා ප්‍රාර්ථනා කරලා තෙන් දහම් කළා. ඒ පින්දහම් කරනකොට හිමිනා කුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියන ගාථාවක් කියලා තමයි අද අපට මේ කල්යාණ මිත්‍රත්වයෙන් මේ සද්ධර්මය අපේ ජීවිතයට ලැබෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේක ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන හොඳ අවධානයෙන් ඒක අහන්නට. මේක ලොකු පිනකින් ලැබෙන්නේ. ඒ පිනකින් ලැබෙනකොට තමන් ඉතාම තියුණු නුවණක් තියෙනවනේ මේ මොකද්ද කියන එක තේරුම් ගන්න. මේක සරල දෙයක් නෙවෙයි. දහමේ ගැඹුරු තැනක් තියෙනවා. අපි හැම ගැඹුරු තැන එකපාර කියන්නේ ඔබ බය වෙන්න එපා. හැබැයි සරල දේ ඉඳන් ගැඹුරුම තැනට යනවා. ඒතර ඔබ තේරුම් ගන්න ඔබට දැන් කොච්චර දුරක් යන්න පුළුවන්ද කොතනින්ද ඔබේ දැනුම ඉවර වෙන්නේ කියලාත් බලන්න. ඊට පස්සේ ඔබ වැඩිපුර මහන්සි වෙනවන කොතනද කියලාත් බලන්න. අන්‍ය දහමේදී තියෙන පළවෙනි පියවර තමයි දාන කතා කියන එක. දානය දන් දීම කියන එක අත්හැරීම. ඇයි බුදුරජාණන් වහන්සේ අපට අත්හැරීම දේශනා කළේ? අපේ අවිජ්ජාව දැඩි ලෝභය දුරු කරන්න. ඇයි ඒකට හේතුව? ඇයි අපි දැඩි ලෝභය දුරු කළ යුත්තේ? ග්‍රීඩ් එක දුරු කර යුත්තේ ඇයි? Why should we overcome greed? One of the defilements that disturb our peace of mind. අපේ හිතේ පීඩා ඇති කරන එක කෙලෙසක් තමයි දැඩි මසුරුකම ලෝභය කියන එක. අන්නේ ලෝභය දුරු කරන්න කියලා බුදුහාම දේශනා කරේ ඇයි? ඒකට ලොකු හේතුවක් තියෙනවා මේ නතුනේ. නිකන් නෙවෙයි සරල නෑ. මේ හැම කාරණයක්ම වැදගත් නේ. ඔබට හිතන කාරණා මේ කියන්නේ හැම දෙයක්ම. නිකන් මේ සරල කාරණා කියලා හිතන්න එපා. මේක කාරණයක් මිස් වුණාත් ඔබට හුඟා දේවල් මිස් වෙනවා ඒකයි නේ. ඒකත් මතක තියාගන්න. මේ සරල වුණාට දානේ කියන එක සරල වුණාට මේ හැම එකම සරල බවත් එක්කම බොහොම සියුම් ගැඹුරු කාරණයක්ත් තියෙනවා. ඇයි බුදුරජාන් වහන්සේ දානේ මුලින්ම දේශනා කළේ? ඒකට හේතුව තමයි මරණයට පත් වෙන බොහෝ දෙනා ඉපදෙන්නේ කොහෙද? මනුස්ස ලෝකේ ඉඳලා මරණයට පත් වෙන බොහෝ දෙනා ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ ප්‍රේත ලෝකේ. ඇයි ඒකට හේතුව? දැඩි ලෝභය නිසා. හිතන්න එපා අපාගත වෙන්නේ අනිත් ඇගේ දේවල් සොරකම් කළා, මත්පැන් පානය කළා, සත්ව ඝාතනය කළා අපාගත වෙන්නේ කියලා. වැඩිපුර ප්‍රමාණයක් මිය ගිහින් ඉපදෙන්නේ പ്രേත ලෝකයේ. ඒ අනිත් ඇගේ දේවල් සොරකම් කළා නෙමෙයි. ඔව් තමන්ගෙම දේපල, තමන්ගෙම මහන්සියෙන් උපයපු ධනයට, දරුවන්ට, දේපල වලට පාරම්පරික වාහු දේවල්ට ආසා කළා. ඒ තැන්වලම ප්‍රේතයන් බොහෝ තැන්වල ඉපදෙනවා. ඒ නිසා බුදුහාමරගේ ප්‍රධානතම ඉලක්කයක් වුණේ මිනිස්යාව මේ අපාගත තත්ත්වෙන් මුදවන්න. අන්න ඒ සඳහා ඒකාතකයෙන් පරිත්‍යාගය පුරුදු කරන්නට ඕනේ. අත්හැරීම පුරුදු කරන්නට ඕන ටිකෙන් ටික. ඒත් එකම අනිත්‍යය මොකද්ද? පංචශීලය ආරක්ෂා කරනවා. අපේ මරණයෙන් පස්සේ සුගතිගාමි වෙනවා කියලා අපටම අපි ගැන බලන්න පුළුවන් සංකේතය තමයි තමන් කොච්චර පංචශීලය රකින්නවාද කියන කාරණය. ඇයි ඒකට හේතුව? දැඩි ලෝභය තියෙන කෙනාගෙන් පංචශීලය කඩවෙනවා. මොන සීල පදයෙන් කඩවෙන්නේ? දැඩි ලෝභය තියෙන කෙනාගෙන් සොරකම්. දැඩි ආසාව තියෙන කෙනා සොරකම් කරනවා. දැඩි ද්වේෂය තියෙන කෙනාගේ ප්‍රාණඝාතී ශික්ෂාවලට කැඩෙන්න පුළුවන්. බොරු කීම කෙනෙක් කැඩෙන්න පුළුවන්. ඒ නිසා අපේ ළඟ ලෝභය සහ ද්වේෂය කොයිතරම් දුරට යටපත් වුණාද කියලා බලන සංකේතයක් තමයි පංචශීල ආරක්ෂා වීම. ඒ පංචශීල ආරක්ෂා වීමෙන් පේනවා ප්‍රාණඝාතය තමන්ගේ අතේ නිකමටවත් වෙන්නේ නැත්නම් ඒකින් කියන්නේ තමන්ගේ දැඩි ද්වේෂය නැහැ කියන එක. කෝධ නැත්නම් උපනාහකන අකුසලයේ අඩුයි කියන එක ඒකින් කියන්නේ. කිසිම කෙනෙකුදයක් ගන්න කිසිවිටකත් නොසිතනවා නම් ඒ කියන්නේ තමන්ගේ ළඟ දැඩි ලෝභයක් නැහැ කියන එක. ඒ කියන්නේ සොරකම් කියන අකුසලයේ තමන්ගේ සිද වෙන්නේ නැහැ කියන එක. එතකොට පංචශීලයෙන් තමයි අපි අර දැඩි ලෝභය සහ ද්වේෂය දෙක අඩු කරලා අපව සුගතිගාමී මට්ටමට යොමු කරන ප්‍රධානතම සාධකය. එනිසා දාන සීල දෙක හැටි තම පුරුදු කරන්න. අපි ජීවිතේ කොයි මොහොතක මිය ගියත් මරණයෙන් පස්සේ දුගතිගාමී නොවන විදියට හොඳට තමන් හිත පිටවගෙන ඉන්න. තමන් කල්පනා කරලා බලන්න. තමන් මිය දැන් මේ මොහොත මිය ගියොත් තමන් කොහෙද ඉපදෙන්න පුළුවන් කියලා කල්පනා කරලා තියන කෙනෙක්. ඒ සඳහා කෝරු සෝදානමක් තියෙනට ඕන, අත්හැරීම හුරු කරලා තියෙනට ඕන. ඒ වගේම අනිත්‍යයන් තියෙන අවනාපේ පුළුවන් තරම් මෛත්‍රිය වඩලා සිල්වන්ත වෙලා ඒක අඩු කරගෙන තියෙනට ඕන. ඒතර බුදුජාණන් වහන්සේගේ පරමාර්ථ තුනේ මෙන්න මේක. බොහෝ වෙලා අපි හිතන අපි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙයි කියලා. අපි කලින් මෙහෙම තමයි හිතන් ඉන්නේ. නමුත් වෙනුතුනේ ඒක හිතන තරම් සරල දෙයක් නෙවෙයි. ඒක තමන්ටම තමන්ගෙන බලන්න පුළුවන්. දිනකට තමන්ට වැඩිපුරම කුමකටද හිතෙන කියන කාරණේ. වැඩිපුර තමන්ට දවසට මතක් වෙන්නේ ඩාල යන දේවල්ද නැත්නම් තමන් කරපු හොඳ කුසල කර්මයක්ද කියන එක බලන්න. වැඩිපුර දවසට තමන් කතා බහ කරන්නේ, සාකච්ඡා කරන්නේ, දේවල්ට කාලය යොමු කරන්නේ මේ ලෝකේ තියෙන යන දේවල් වලටද නැත්නම් තමන් කරපු හොඳ දේවල් වලටද? අම්මා තාත්තට සැලකපු හැටි, දානයක් පූජා කරපු හැටි, සම්බුද්ධ පූජා පවත්වපු හැටි, පංචශීල රැකපු හැටි මෙන්න මේවා නිතර සිහි වෙනට ඕන. අන්නේ නිසා තමයි දේශනා කළේ අපේ දෙන දානය දානයක් විතරක් නෙවෙයි, ඒ දානය ඡාගානුසති භාවනා වෙනට ඕන. ඒ භාවනා ඒ දානය ගැනම හිතලා හිතලා හිත සමාධිමත් කරගන්න ඕන. සීලය හුදෙක් සීලයක් විතරක් නෙවෙයි, ඒ සීලය සීලානුසති භාවනා වෙනට ඕන. මේ හැමදාම කල්පනා කරන මා පංචශීලයේ මේ විදිහට ආරක්ෂා කරනවා කියලා හිතන්නේ. පොඩට නෑ වඩසිල් ගැන හිතන්නේ. ඒක සීලානුසති භාවනාව. ඔබ කරන සම්බුද්ධ පූජාව හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක බුද්ධ ඥානසති භාවනාවක් වෙන්නට ඕන. බුදුගුණ සීකරන භාවනාවක් වෙන්නට ඕන. ඔබ සාමයෙන් වහන්සේලාට කරන දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒ දානය දානය ඒ සංඝසතු දානය සංඝානුසුති භාණක් බවට වර්ධනය වෙන්නට ඕන. ඔබ ශ්‍රවණය කරන ධර්මයේ හුදෙක් පින්කමක් විතරක් නෙවෙයි, ඒ ධර්මයේ ගුණ සිහිපත් කරන ධම්මානුසුති භාණක් වෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට බුද්ධානුසුති, ධම්මානුසුති, සංඝානුසුති, ඡාගානුසුති, සීලානුසුති මෙන්න මේව අපි භාවනා මට්ටමට හිත දිනු වෙනවා නම් මෙන්න මෙතනින් අපිට අපි ගැන ලොකු විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. මොකද්ද? Taman kalimma visa aragena inne kiyala. සුගතියට යන්න. මේක තමයි නියම insurance එක. මේ insurance නැතුව අපි කොයිතරම් life insurance, health insurance ගත්ත අපිට නියම රිසුවිජ් එකක් නියම රකවරණයක් නැහැ. ඒ නිසා අපි නොදින් මෙවැනි බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා මෙවැනි ශාස්ත්‍රවරයෙක්ගේ ශ්‍රාවකයන් වෙල ඉඳලා ධර්ම ශ්‍රවණය කරලා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා අපේ දුගති ගන්න උනොත් කොච්චර අභාග්‍යයක්ද ඒකනේ. ඒ නිසා අපි මේ දුර්ලභ ලැබපු මානසික භාවයේ පොඩ්ඩක්වත් පහට නොවන විදිහට අපි උඩරෙම ලෙස අපේ හිතේ කුසල දිනු කර ගන්නට ඕන. අකුසල් දුරු කර ගන්නට ඕන. ඒ තරක් නෙවෙයි. අපි ඊටාම ආදරණය කරන ළඟම ඥාතින් ඉන්නවා නම් අන්නේ ළඟම ඥාතීන්ටත් මේ දහම දීලා තියෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව ඇයි? ඒ අය මරණයට පත් වුණාට පස්සේ අපේ හිතට ඇති වෙන සංවේගයෙන් දුරු වෙන්න නම් කලින් මේ පින්කමඩිය සහභාගී කරගෙන ඒ කෙනා මියගියත් ඒ කෙනා දැන් හොඳ තැනක ඉපදලා ඇති කියන හැඟීම අපේ හිතට විශ්වාසනීයත්වයක් දෙන්නට ඕන. දැන් බලන්න කෙනෙක් මියගිය ගමන් අපි මොකද කරන්නද? මියගිය ගමම කරන්නේ හාමුදුරන්ට ආරාධනා කරලා පාන්සල් දෙන එකනේ කරන්නේ නේ. ඇයි කරන්නේ අපි? අනේ මෙයාට පින් ටිකක් දීලා මෙයා හොඳ තැනට ගන්න ඕන කියලා නේ. ඇයි පින් තුනේ ඒ ටිකම අපට කලින් කරන්න බැරි? ඒ ටිකම අපි කලින් කරන්න පුළුවන් නම් හොඳට පංචශීලිය ආරක්ෂා කරගෙන යට උනන්දු කෙරෙවුවා නම් අපි කරන දානමය පින්කම් වලට සහභාගී කෙරෙවුවා නම් අපට අමුතුවෙන් අර පාන්සල් දෙන්න කියලා කලබලයක් වෙන්න ඕනේ නැහැ. ඒක නොදුන්නත් කමන්නේ. යුතුකමක් විදියට චාරිත්‍රාක් විදියට කරන්න කමන්නේ. නමුත් අපි ඒ මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. අපි ඊට වඩා එහාට උදව්ව කරලා තියෙනවා. ඒ නිසා තමන් ආදරණය කරන තමන් කැමති කෙනෙක් මියගිය දවසට එයාගේ ශරීරය දෙස බලලා ඔබට හැඟීමක් එන්නට ඕන මෙයා දැන් හොඳ තැනක ඇති. මම මෙයාට උදව් කරලා තියෙනවා. මම මෙයා මං කරපු දානමය පින්කමකට මම මෙයා සම්බන්ධ කරගත්තා. මම මෙයාත් එක්ක සිල් ගත්තා. මම මෙයාත් එක්ක භවනා කළා. මම මෙයාත් එක්ක මේ වගේ හොඳ දේවල් වන්දනා ගමන් ගියා හොඳ දේවල් කරා. එහෙම කෙනෙක් දැන් මේ මිය ගිහලා ඉන්නේ. ඒ නිසා මට සතුටුයි මං හිතනවා මේක නම් හොඳ තැනක ඉපදෙලා ඇති කියන හැඟීමක් අපට ඇති වෙන්නට ඕන පින්නතුන. අඩොම ගානේ Tamanta ජීවිතේ හුඟක් උදව් කරපො ඔබ වඩාම කැමති ළඟ ඇසුර කරන අඩොම ගානේ පස් දෙනෙකුටවත් මේ උදව් කරන්න. යා පින්කම් කරන්න අකමැති නම් කීයක් හරි දීලා හරි කරන්න. ඇත්තටම ආදරය නම් ඒ කට්ටියට. ඉතින් ඔබ යටින් වාසනාවන්තයි ඔබට මේ ධර්මයක් ලැබීම ගැන. ඒ නිසා ධර්මයෙන් ලැබෙන ප්‍රධානම ආනිසංසය තමයි සමන්ට මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවිත කාලයේ තමන් කරපු කුසල ගැන හිතනකොට තමයි ලොකු සතුටක් ඇති වෙනවා. විශේෂයෙන් තමන්ගේ අමතා තියෙනවා නම් තමන්ගේ දෑතින් මෙයාට හොඳවට සලකන්න. එයා ලෝකෙ කොහේ හිටියත් තමන්නේ. අමතා තියෙනවා නම් එයාට දිනපතා මේත් එක කතා කරන්න පුළුවන් නම් කොහේකින් කතා කරන්න. එයාට සුළුෙන් හරි උදව්වක් කරන්න. සුළුෙන් නෙවෙයි ඇත්තටම තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් අමතක වෙනින් කරන්න. මේක තමන්ට ලොකු සැනසීමට හේතුවක්. මොකද අපේ අම්මා තාත්තා ඉන්නවට වඩා එයා ගැන අපිට හිතෙන්නේ එයා මේ ගැන හන්සියෝ ඉන්නවට ගානක් නැහැ ඇත්තට. ඉන්නවට ඇත්තට හිතන්නේවත් අම්මලා ගැන. නමුත් අම්මලා මිය ගියන් පස්සේ වාකල් හිතන අනේ අම්මට කොච්චර සැලකුවද මට හරියට කරගන්න බැරි වුණා මීට වඩා දෙයක් කරවන්න තිබුණනේ ධම්මදිව යවන්න තිබුණා සිල් ගන්න අවස්ථාව දෙන්න තිබුණා අම්ම ඉන්න කාලේ අඩපිරේ කරක් අතගැසලා දානයක් දෙන්න තිබුණා මේ වගේ වාක අපට හිතෙනවනේ අන්න ඒ නිසා පිනතුනේ එහෙම Tamanට පසුතැවිලක් ඇති නොවන විදියට අම්මට පුළුවන් තරම් සලකන්න අම්මගේ ජීවයයි තාත්තගේ රුධිරයයි තමයි අපේ මේ ජීවිතය කියලා කියන්නේ එනසයි ආප වෙන ලොකු පරිත්‍යාගයක් කරලා තියනවා ජීවත් වෙනවා නම් හොඳට සලකන්න මිය ගිහිලා නම් ඔබ හිටපු කාලයේ සලකපු දේවල් ගැන හිතලා සතුටු වෙන්න ඒ වගේම කලින් කාලේ ඔබ කරන පින්කම් යට අනුමෝදන් කරනවා ඉතින් මේක තමයි අපේ දේශනයේ මූලික කරුණ විදිහට සඳහන් කරේ දැන් මේ ටික ඔබ වහන්සේගෙන උට තේරෙනවනේ නේ ඔබ මේක අපි බුද්ධ දේශනාවලදී අහනවා ඒ නිසා අපි දිනපතාම බුද්ධ ධම්ම සංඝ කියන තේරුවන ඇසුරු කරලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හැකි තාක් කරන්න ඒ අතර සමත කමඨහනක් විතර දිනු කරන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ආදී භාවනාව පුහුණු කරන්න. දවසට විනාඩි 5ක් හරි එක ඉරියව්වක ඉඳගෙන නිශ්චල වෙන්න. අතපය නිතරම පිටහාට මහන කරන එක තමයි සාමාන්‍ය ස්වභාවය. දරුවන්ට උනත් උගන්වන්න ඕන එක කාරණයක් තමයි නිශ්චලව ඉඳීම. දැන් ලංකාවේ සතිපාසල කියලා එකක් තියෙනවා. ඒ සතිපාසලේ ළමයට දැන් වා පිළිවෙලට වාඩි වෙන්න පුරුදු කරනවා. සක්මන් කරන්න පුරුදු කරනවා. බෞද්ධ ළමයි විතරක් නෙවෙයි. ඔබ බලන්න යාපනයේ පාසල්වල ළමයි දහස් ගාණක් එක දිගට ග්‍රවුන්ඩ් වල පෙරියට වාඩි වෙලා ඉන්නවා. සතිමත් බව පුහුණු කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛ වලින්ම නියම කරලා සතිපාසලේ ගුරු වෙන මේකට පුහුණු කරලා මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. ඉතින් දරුවන්ට දෙන්න තියෙන එක දායාදයක් තමයි මේ දහමෙහි මයින්ඩ්ෆුල්නස් කියන එක. එක ඉරියව්වක නිශ්චිතව වාඩි වෙලා තමන්ගේ හිත ගැන බලන් ඉන්න යට හුරු කරවන්න. එක විනාඩියකින් පටන් ගන්න. පොඩි කෑල්ලක් දීලා පටන් ගන්න මුලින්ම වන්න. මාස්මිනෝ කෑල්ලක් හරි දීලා ඈ පොඩ්ඩක් නැමැති ඇති කරවල කරවන්න එක කියලා. ඉතින් එයාට ඇත්තටම ආදරය නම් එයාට මේ දේවල් අපි කරන්නට ඕන. ඉතින් මේ භාවනාවක් පුරු කරගෙන ටිකෙන් ටික තමන්ගේ ඉරියව්වට භාවනාව තමන් වාඩි වෙලා කරන භාවනාවේ කාලය ටික ටික වැඩි කරගන්න. මේක ලොකු දිනුවක් අපේ වෙනවා. හොඳයි පින්නතුනි, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන මාර්ගය තමයි මේ සතර දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන අවිද්‍යාවෙන් නිදහස් වෙන මාර්ගය. මේක ටිකක් වෙනස්. මේක සාමාන්‍ය ලෝකෙ දේශනා කරන කාරණේ වගේ නෙමෙයි. මේකට ටිකක් අවධියෙන් අහන් ඉන්න ඕන. හොඳ අවධානයෙන් අහන් ඉන්නට ඕන. එතකොට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අනුපූර්ව ක්‍රමයක් ඉදිරිපත් කළා. මහා සාගරය වගේ හරියට ධර්මය කියන්නේ ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. සාගරේ විරලිය පටන් ක්‍රමානුකූලව ගැඹුරට යන්නේ. අන්නේ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ කොටස් තුනට ගැඹුරින් යනවා. ඒක තමයි අනුපූර ප්‍රතිවදාවක් කියලා කියන්නේ. නැත්නම් සමත පූර්වංගම විදර්ශනාව. මුලින් කායික වාචික සංවරය ඇති කරගෙන සිල්වත් වෙලා ඊට පස්සේ හිත සමාධිමත් කරගෙන සමාහිතෝ වික්ඛවේ වික්ඛෝ යථාභූතං පජානාති කියපු ආකාරයට ඒ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක නැත්නම් මෙනෙහි කිරීම. මේක තමයි සාමාන්‍ය ලෝකෙට දේශනා කරන අනුපූර ප්‍රතිපදාව. එතකොට මේක දේශනා කරන්නේ සාමාන්‍ය ඔඩියන්ස් එකට. හැබැයි gifted කෙනෙක් හම්බුනහම, සුබක පුද්ගලෙක් හම්බුනහම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මීට වෙනස් පැත්තක්. ඒ තමයි විදර්ශනා පූර්වන්ව සම්පතේ. විදර්ශනා පැත්තෙන් සමතෙරෙන පැත්ත තමයි දේශනා කරන්නේ. දැන් පස්සඟ මහණුන්, සරුත් හාමුදුරුවෝ, පොකුසාදී, බාහ්‍ය දර්ශීය මේ වගේ සවිශේෂ පුද්ගලයන් හමුනහම බුදුහාමුදුරුවෝ ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී පිළිබඳව විදර්ශනා මේක විදිහට ඍජුව දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්ම දේශනා කරනවා. ධර්මයේ තියෙන සවිශේෂ ලක්ෂණයක් තමයි බාහ්‍යතුන් වහන්සේ නිතරම දේශනා කරනවා. ජානතෝ වහම් වික්ඛවේ පස්සතෝ ආස්මරං කයම් වදාමේ නොවා ජානතෝ නොවා පස්සතෝ කියලා. මම ආශ්‍රවයන්ගේ ශෛලියම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. The Supreme Buddha says that I proclaim the liberation for those who know the path, who see the path. Firstly, we should know the path, what we should practice. Then Buddha explained the mission, where we are going to. Mission is first, then mission. Sammādhiṭṭhi pure javan kele kāraṇayak tiyenawa. Sammādhiṭṭhiye tamai mulin yannata ona. Vision eka mulin tiyenata ona. Apita jeevithaye ættama mokadda wenne? ඒ දේ වෙනකොට දුක හටගන්නේ කොහොමද කියන එක ගැන නිවැරදි දැනුමක් තියෙනට ඕන. අන්න එහෙම දන්න කෙනාට තමයි මේ ධර්ම මාර්ගය දේශනා කරලා තියෙන්නේ. පුහුණු කරන්නේ. ප්‍රැක්ටිස් කරන්නේ. නමුත් අපි සාමාන්‍ය විදිහට කොහොමද හිතන් ඉන්නේ? අපි හිතන් ඉන්නේ භාවනා කර කර ඉන්නකොට ඥානය පහළ වෙයි කියලා නේ. එහෙම බෑ පින්නතුනි. මේක මුලදී සොතමේ ඥානය කියන්නේ හරියට අපි ගමනක් යනකොට ඒ ගමනේ යන්න කලින්ම යන්නේ කොතැනද කියන එක ගැන හරිය දැක්මක් තියෙනවට අපිට. යන තැන ලිපිණය, කාගෙන් ගහලා දැනගන්න එක, ඒක හරියට දැනගෙන තමයි අපි ගෙදරින් එළියට බහින්නේ. එහෙම නැතුව අපි කවදාවත් වාහනේ නැගලා එළියට යන්නේ නැහැ. එහෙම නැතුව ගෙදරින් එළියට බහිනට මොකද කියන්නේ අපි? දැන් ගෙදරින් අමනාප වුණාම එහෙම යන සමහර අයනේ. ගෙදරින් නැතුව ඔළුව හැරුණාද යනවා කියලා නේද? ඔය යාලේ යන්න බැරි කියලා දන්නේ. සමහර අය අමනාප වෙච්ච අය, සමහර අය මානසික රෝගී. ඒකට යන්න බැරි කියලා දන්නේ. ඔහේ හැරුණ පැත්තට යනවා. අපි කියන ඔළුව හැරුණ පැත්තට යනවා කියලා. පාරවල් දෙකක් තුනක් තිස්සර පැන් දැක්කේ පැත්තට යනවා. බුදුදහම කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. බුදුදහම කියන්නේ හරියට මැප් එක හරියට නැවිගේටරේ ඇඩ්‍රස් එක දැම්ම වගේ මුලින් හරියට දැනගෙන තමයි යන්නේ. එහෙම නොදැන අපි කරන දේෙන් අපිට එවරේට තාවකාලික සුවයක් ලැබෙන්න පුළුවන්. සාමාන්‍ය සුබදිගාම වෙනත් පුළුවන්. හැබැයි තමයි අවිද්‍යාව නම් දුර වෙන්නේ නැහැ. අවිද්‍යාව දුර වෙන නම් පැහැදිලිවම අපේ ජීවිතේට සිද්ධවන්නේ මොකද්ද කියන එක ගැන පැහැදිලි දැක්මක් තියෙනට ඕන. ඒ දැක්ම අනිත් ආගම් කිසිම තැනක තියෙන දෙයක් නෙවෙයි. මේක ඉතාම වැදගත් කාරණයක්. සමහරවිට බුදුදහම කියලා අහන්නේ මනෝවිද්‍යාව දැනගන්න, සමාජ විද්‍යාව දැනගන්න, දේශපාලන විද්‍යාව දැනගන්න, ඒව දැනගන්න තමයි පන්සලට එන්නේ. පින්නතුනි ඒව දැනගන්න ඕන පන්සලට එන්න ඕනේ නැහැ. ඒව ගැන ඕන තරම් සබ්ජෙක්ට් ගැන ප්‍රවීණ මහාචාර්ය ඕන තරම් දේශන ඉන්ටර්නෙට් එකේ තියෙනවා බලන්න. ඒ හැම දෙයකම පදනම උත්පාද නිරෝධය. ඒ හැම කෙනෙක්ම දේශනා කරන්නේ හටගත් දෙක නිරෝධය. ලෝකයේ බාහිර ලෝකයක් තියෙනවා, ඒ ලෝකෙ කැඩෙනවා බිඳෙනවා. මේ මොහොතේ මේ බාහිර සතර මහා භූත රූප බාහිර තියෙනවා, ඒක කැඩලි මෙදල යනවා. අපි එන්න කලින් ඒක බාහිර තිබුණා, අපි ඉන්න කොටක් තියෙනවා, නැත්නම් අපි ගියාට පස්සේ ඉතුරු වෙනවා කියන එක. මේක තමයි සාමාන්‍ය ලෝකේ අවබෝධය. මේ අවබෝධයෙන් තුලින් දකින තමයි අපි සසර මෙතෙක් කලක් ආවේ. අපි දානදී පෙන්දහම් කළෙත් මේ දර්ශනේ ඉඳගෙන. ඒක වරදක්ම නෙවෙයි. හැබැයි ඒක නිවන් දකින්න බෑ. අවිද්‍යාව දුරු කරන්න බෑ. බාහිර තමන් කරන පින්කම් ගැන හිතලා මම අහවල් කෙනාට දානයක් දෙනවා, මම අහවල් ඇයි නිසා මම සංවර වෙන්නේ, සිල්වන්ත වෙනවා කියන එක, ඒක බාහිර ලෝකයක් අවිද්‍යාවෙන් අරගෙන සිල්වන්ත වීම. ඒක සුගතිගාමී වෙන හේතුවක් වෙනවා. ඒකෙන් ලෝභ දේශයෙන් අඩු කරගන්න පුළුවන්. පංච නීවරණත් යටපත් කරන්න පුළුවන්. හැබැයි අවිද්‍යාවෙන් වෙනසක් වෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් වෙනසක් වෙන නම් දැන් මෙතන ඉඳලා ටික හොඳ අවධානයෙන් අහන්න ඕනේ. ඇයිකට හේතුව මෙතන තමයි බුදුහම දේශනා කරන්න ධම්මචක සූත්‍රයේදී පොබ්බේ අනනුස්සතේස ධම්මේසෝ චක්කෝ මුදපාදි ඥානමුදපාදි කියලා. මට යම් කිසි දෙයක් අවබෝධ වුණා මං පෙර නොයසු විරුදහම කියන එක. I realized something that I had never heard. මට යම් කිසි සුවිශේෂ දෙයක් අවබෝධ වුණා. මෙන්න මේ සුවිසියෙන් අවබෝධය තමයි උන්වහන්සේ දේශනා කළේ. බුද්ධෝසෝ භගවා බෝධය ධම්මං දේශේදී මේ අවබෝධයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේ අනිත්‍යයට මේ අවබෝධය ලබා දෙන ධර්ම දේශනා කළා. දාන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේශේති. දාන්ත භාවයට පත් වෙච්ච භාගතුන් වහන්සේ අනිත්‍යයේ දාන්ත භාවය සංවරය සඳහා ධර්ම දේශනා කළා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේශේති. ශාන්ත භාවයේ සංසුන් වෙච්ච බුදුහාමුදුරුවෝ ලෝකෙට සංසුන් වෙන ධර්මය දේශනා කළා. පරිණිබුද්ධෝසෝ භගවා පරිණිබ්බාණය ධම්ම දේශේති. ක්ලේශ පරිණිරවාණයට පත් වෙච්ච භාගතුන් වහන්සේ ලෝකයාගේ අනිත්‍යයේ ක්ලේශ පරිණිරවාණය සඳහා ධර්ම දේශනා කළා. ඒ මොකද්ද? අන්න ඒක තමයි පටිසෝතගාමින් නිපුණන් දුද්දසං අනුකින කාරණය. මේ කුඩුගම් බලයන දෙයක්. ඒක ඉතාම තීක්ෂණ පඬිත් වේදෙනිය වූ ගැඹුරු දෙයක් නේද? සාමාන්‍ය කෙනෙකුට කොයි තරම්වත් හිතලා හිතලා කිසිදාක තේරුම් ගන්න බැරි දෙයක්. විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයක මේක තේරුම් ගන්න නම් කෙනෙකුට තනියම තේරුම් ගන්න බැහැ නේද? අබුද්ධෝත්පාද කාලවල පස්සේ බුදුරජාණන් වහන්සේ මේක තනියෙන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි අපි මේ ඉන්නේ බුද්ධෝත්පාද කාලයක. ඒ බුද්ධෝත්පාද කාලේ අනිවාර්යෙන්ම මේක සුතමේ ඥාණයෙන් අසා දැනගන්න ඕන. අපගේ සාමාන්‍යට නෙවෙයි. සරුවත් හාඳුරන්ටවත් මේක තනියෙන් තේරුම් ගන්න බැරි වුණා. සරුවත් හාඳුරු කියලා කියන්නේ ප්‍රඥාවෙන් බුදුහාඳුරන විතරක් දෙවෙනි උත්තරමයන් වහන්සේ. උන්වහන්සේට එකල තිමිච්ච දඹදිව සියලුම සිරස සාස්ත්‍ර උන්වහන්සේ පරතරට ඉගෙනගෙන තිබුණේ. ත්‍රිවිධ මාර්ගෝ කෙනෙක්. උන්වහන්සේගේ ප්‍රඥා කොච්චරද කියතොත් ඒක කල්පයක වැහැකු වැහිවල වැහි බිඳු ගන්න කියන පුළුවන් සරුවත් හාඳුරන්ට. ඒ තරම් නොනත් තිබගෙන ඒ තරම් නුවණක් තිබිච්ච කෙනෙකුටවත් තනියම මේක තේරුම් ගන්න බැරි වුණා. උන්වහන්සේටත් මේ අසජී හාඳුරෙන් අහනුණා මේක. මොකද්ද මේ පෙර නොයසුරු දහම කියලා කියන්නේ? සැබවින් අපේ ජීවිතයට යන්නේ මොකද්ද කියන කාරණේ? ඇහැට රූපයක් පේනකොට මොකද්ද වෙන්නේ? කනට ශබ්දයක් අහනකොට මොකද්ද වෙන්නේ? නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක්, මනසට අරමුණක් කෙනකොට ඇත්තටම අපේ ජීවිතේ මොකද වෙන්නේ? දැන් ඇහැට රූපයක් පේනකොට අපි හිතන් ඉන්නේ මේ දැන් මේ මොහොතේ පේන මේ වීදුරුව මේ වතුර දෙකේ මට පේන්නේ කියලා නේ. කෑමට එක කනකොට කොහොමද හිතෙන්නේ? කඩේ රස දැනෙනකොට කෑමට එක හිතන්නේ මොකද්ද? ආ මේ තිගානේ තියෙන කෑමට එක තමයි රහයිනේ කියලා නේ. ඔබ කඩට කෑමක් දාලා රස විඳිනකොට ඒ රස ඒ මොහොතේ රස දැනෙන්නේ තිගානේ තියෙන කෑමද? ඒ මොහොතේ රස දැනෙන්නේ කටේ තියෙන කැමඩ ගන්නේ. ඔව්. නමුත් අපි හිතන්නේ කොහොමද? පිඟානේ තියෙනවා, පිඟානේ තියෙන මේ වම්බොටු ටික තමයි හරිම රසයි වම්බොටු එක. ඈ මෑ කරලේ හරිම රසයි. ඈ වරතු බන්ත් එකත් හරිම හොඳයි කියලා අපි ඒ ටික බලාගෙන තමයි කෑම කන්නේ. අපිට හිතෙන්නේ මේ මොහොතේ රස දැනෙන්නේ මේ පිඟානේ ලස්සන තියෙන කැමඩ එකේ කියලා. ඇත්තටම මේ මොහොතේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කැමඩද? නෑ පින්නතුනි. ඉතින් අනිත් මොහොතක කලින් තිබුණු කෑම ටික කටට ගිහිල්ලා දත් වලින් කපලා කියලා දෙක මිශ්‍ර වෙලා ඒ රස දෙන්න කැම ලස්සනද? ඒක ලස්සන බලන්න පොඩ්ඩක් එළියට අරන් පොඩ්ඩක් අහන්න. කොච්චර ලස්සනද කියලා. ඉතින් අනිත් පැත්තක තියෙන මානේ හරීම රස දැනෙච්ච කෑම මේ මේ ටික තමයි මේ වෙලාවේ රස දැනුනේ. මේක මම පින්නන පැත්තකින් කියන්න ඉන්නවා කියලා තිබ්බත් කොහොමද? පින්නතුනි අපට මේ කාරණේ ඇත්තටම ජීවිතේ හිතලා තියෙනවා. නිකමඩවත් හිතලා තියෙද කෑම රස දැනෙනකොට මේ රස දැනෙන්නේ මේ කැලැත්තක මිශ්‍රිත කෑමේ කියලා. ඒ වගේ සුළු දෙයක්වත් නොතේරි චඳි පින්නතුනි. අපි හිතන අපි හුඟා ප්‍රඥාවන්තය කියලා අපි හුඟා නොනෙති කියලා හිතනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේක අනාවරණය කරේ. අපේ ඇහැට රූපයක් දැක්ිනකොට ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සේ රූප සංඥා රූප සංචේතන ඊළඟට විපාක මනෝ ධාතු විපාක මනෝ විඥාන ධාතු කියන මෙන්න මේ අවස්ථා ගාන පසු කරලා මේ අවස්ථා ගානම බැහැ වෙලා ඊට පස්සේ ඒ අර මේ ඇති වෙන සංඥා චේතන දෙක මන ආයතනෙන් සිහිපත් කිරීම වශයෙන් සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතු අවින්නේ යන අවස්ථාව මේ අපි යමක් තීරණ ගන්න අවස්ථාව කියන්නේ මනෝ විඥාන අවස්ථාව. ඔබ ලස්සන රූපයක් කියලා තීරණ ගන්න අවස්ථාව ලස්සන හඬක් කියලා තේරුම් ගන්න අවස්ථාව හොඳ සුවඳක් කියලා තේරුම් ගන්න අවස්ථාව හොඳ රසයක් කියලා තේරුම් ගන්න අවස්ථාව හොඳ ස්පර්ශයක් කියලා තේරුම් ගන්න අවස්ථාව මොකද්ද? මනංච පටිච්ච ධම්මේ උපඤ්ඤති මනෝ විඥාන කියන අවස්ථාව. හැබැයි එකේ රූපයක් නැහැ කියන්නේ රූපයක් නැහැ කිව්වොත් විඥානවාදී පැත්තට යනවා. හැමදේම මනසේ කියන බුදුදහම කියන්නේ ස්කන්ධ පහක් පනවනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් පනවනවා. අපට ඇහැට රූපය කන්ටැක්ට් කරන්න පුළුවන්. ඒකෙන් වර්ණ රූපය අපි ගන්න නැහැ. හැබැයි වර්ණ රූපය හඳුනාගන්නේ චතු විඥානේ නෙවෙයි හඳුනාගන්නේ මනෝ විඥානය. එතකොට බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ අපට ධර්ම දේශනා කළේ අවිද්‍යාවෙන් ඉන්න ලෝකයාට මෙන්න මේ ප්‍රඥා ලෝකේ ලබා දෙන්නේ. ඇයි ඒකට හේතුව? බුදුන් වහන්සේ දේශනා කරන ලෝකේ යම් තාක් දුකක් එනවා නම් එන්නේම කාට දෙන්නේ? එන්නේ අනුවර තැනැත්තාට, මෝඩ තැනැත්තා, අවිද්‍යාවෙන් ඉන්න කෙනා වෙතයි දුක එන්නේ. විද්‍යාවෙන් ප්‍රඥාවෙන් ඉන්න කෙනාට දුකක් එන්නේ නැහැ කියන්නේ. අපි යම් දෙයක් නැති වෙලා, අහිමි වෙලා, වෙනස් වෙලා කියලා දුකක් හිතෙනවා නම් දුකක් හිතෙන්නේ කොහොමද? ඒ දුක හිතෙන්නේ මේ නිරුද්ධ වෙච්ච භෞතික ලෝකයක් ඇති දෙයක් කියලා ගන්න හින්දා. නැත්නම් නිරුද්ධ වෙච්ච ලෝකයේ ස්පර්ශ සමුදයන්ට ඉඳලා ස්පර්ශ සමුදයන්ට අවිද්‍යාවෙන් ස්පර්ශ කිරීමෙන් උයි මෙන්න මේ දුකමද එන්නේ. මෙන්න මේක තමයි මිෂන් එක කියලා කියන්නේ. මෙන්න මේක තමයි අපේ ඩෙස්ටිනේෂන් එක කියලා කියන්නේ. මේක තමයි අපි යා යුතු ගමනාන්තය. මෙන්න මේ ගමනාන්තය තමයි මුලින් කල්යාණ මිත්‍රාසයෙන් දැනගන්නට ඕන. මෙන්න මෙතන තමයි සද්ධාති තථාගතස්ස බෝධිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය තියනා කියන මේකට. ඔබ ඇත්තටම බුදුහාමරණ ගෞරව කරනවා කියන්නේ කොහොමද? ඔබ ගෙදර වෑංජනත් එක බුද්ධ පූජා තිබීමෙන් බලගන්නේ. අපි ගෙදර අපි වෑංජන 32ක් එක බුදුහාමරණ බුද්ධ පූජා තියනවා. බුදුහාමරණ සිවුරකුයි සරේපු දෙහිපුයි පාන්දරේපුයි ඔක්කොම අපි අපේ ගෙදර තියලා තියෙනවා. හරියම ගෞරව කරනවා කියලා අපි කියනවානේ. ඒවත් හොඳ තමයි. ඒ වගේම පිනක් වෙනවා. හැබැයි මේ සාධක වලින් නෙවෙයි පින තුන ඔබේ ශ්‍රද්ධාව බලන්නේ. ඔබ මේ කිසි දෙයක් නොකර ඔබ බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ අවබෝධය විශ්වාස කරනවා නම් ඇහැට රූපයක් පේනකොටම මේ මනංච පටිච්ච ධම්මේ චුප්පංජිතේ මනෝ විඤ්ඤාණ අවස්ථාවේ යන්නේ කියලා ඔබ මෙන්න මෙතෙන්ට බුදුහාඳුරගේ මේ වචනය ගැන උන්වහන්සේ අවබෝධය ගැන විශ්වාසය තියෙනවා නම් අන්න ඒක දැනීම ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට බලන්න පින්නතුනි අපි ඇත්තටම ජීවත් වෙන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා බලන්න. මේ හැඩ රූපයක් ඔබට හැම වෙලාවෙම යමක් මතක් වෙන රූපයක් එකනේ. ඉතින් අම්මා තාත්තා මතක් වුණත් ඉස්කෝලේ මතක් වුණත් ඔබේ ශ්‍රී ලංකා විපදිත ගෙදර මතක් වුණත් ගෙදර ඉස්සරහා දෙමින් අඹ ගහ රබුටන් ගහ නේද? ඇම්බිලි ගහ ඒව මතක් වෙන පුළුවන් නේ. ඔය හැමදේම ඔබට මතක් වෙන රූපෙකුත් එක නේ. එතකොට මේ රෝගයක් එක මතක් වෙනකොට ඔබට හිතෙන මොකක්ද මේ මතක් වෙන්නේ ඇත්තට මේ තියෙන දේ මතක් වෙන්නේ කියලා නේ ඇත්තටම මතක් වෙන්නේ තියෙන දේද මේ තියෙන දේ නෙමෙයි වෙන දේ ඇත්තටම මතක් වෙන එක නිරුද්ධ වන පස්සේ මේ මනසින් ඒක අරමුණු කරන ස්ථානය එතකොට ඒක බොහෝ කාලයක් කලින් දැකපු එකක් ඒක දැන් ඒක නෙවෙයි ඒ කුඩා කාලේ දැකපු දේ වගේම තමයි දැන් ඔබට මේ මොහොතේ රූපයක් පේනවා නම් ඔබ හඳුනා ගන්න රූපය මේ මොහොතේ ඔබේ කනට ඇහිලා හඳුනා ගන්න රූපයත් ඒ වගේමයි පින්නතුනේ වෙනසක් නැහැ. අර කුඩා කාලේ දැකපු දේ අතීත දෙයක් වගේමයි මේ මොහොතේ ඔබ දකින රූපය හඳුනා ගන්න අවස්ථාවත් අතීතයමයි. අපි වාහනේ ඩ්‍රයිව් කරනකොට නිතර වාහනේ ඩ්‍රයිව් කරන්නේ ඉස්සරහා බලාගෙන. හැබැයි අපි කොහෙද ඉන්නේ? රෝධහතර උඩ ඉන්නේ. අපි රෝධහතර උඩ ඉඳගෙන ඩ්‍රයිව් කරන්නේ ඉස්සරහා බලාගෙන. අපි පරිසරයක් යනකොට පරිසරය ඉස්සරහා බලාගෙන කකුල් දෙක තියෙන මෙහෙ. අපි ටෝච් එක ගහගෙන යනකොට අඩි 5-10 ඉස්සරහ ටෝච් එක ගහලා කකුල් දෙක මෙහෙ තියෙන. ඒකට අපි නිතරම ඉන්නේ ඇත්තම මේ ජීවිතය කියන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච මොහොතයි ජීවිතයේ අත්විඳින අවස්ථාව. මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණය. මෙන්න මේක නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ නොදැනීම නිසා තමයි දුක හටගන්නේ. අහවල් කෙනා මට බැන්න කියලා අපි ඇත්තටම අමනාපිත කරගන්නේ ඇයි? අපි හිතන් ඉන්නේ බැනපු කෙනා බාහිර කාම ඉන්නවා කියලා. ඒ බැනපු රූපයත්, ඒ ශබ්දයත් සියල්ලක්ම මේ මොහොතේ නිරුද්ධ වෙනවා කියන්නේ. නමුත් අපිට හිතෙන්නේ බැනපු මොහොතේ තියෙන කත්තේ එහෙමම තාම සජීව ලෝකේ තියෙයි කියලා. ඒතකොට ඒක නිරුද්ධුනා කියලා දැක්ක ගමන්ම අපට ආයේ ලෝභ කරන්න ඕනේ නැහැ කියලා අමුතෙන් හිතන දෙයක් නැහැ. ඊටම සරල උදාහරණයක් ගන්න. අහසේ තාරකාවක් දකිනකොට ඒ තාරකාව මේට අවුරුදු ගානකට කලින් සිය වසර 100 ගානකට කලින් ඒ තාරකාව එතනම විනාශ වෙලා කියලා ඔබ දැක්කොත්. එතැන් මෙතන සමහර තාරකා තියෙනවා සමහර ගැලක්සීස් වලින් ආලෝකය එන ආලෝක වර්ෂ 100 ගානක් යනවා. ඒතර ඔබේ ඇහැට ආලෝකය පතිත වෙනකොට ඒ තාරකාව ඇතැමිටේ ගැලක්සිය ඒ තිබිච්ච චැනවත් නැති වෙන්න පුළුවන්. නමුත් ඔබට ඒක බලන්න පුළුවන්. කිත්තුරි පුත්තහන් ගන්න පුළුවන්. හැබැයි අපි දැනගත්තොත් ඒ තාරකාව තිබ්බ තැනවත් දැන් නැහැ කියලා. අපට ඒ තාරකාව ගැන ආසාවකට ගන්නවද? අපට ඒ තාරකාව ගැන අමනාපයකට ගන්නවද? හැබැයි අපට ඒ තාරකාව බලන්නත් පුළුවන්. තාරකාව බලන්නත් පුළුවන්. හැබැයි තාරකාව ගැන දේශයක් කතාවයක් අතට ගන්න. අන්නේ වගේ වචන රහතන් වහන්සේ කියලා කියන්නේ. මේ රූපය බලනකොට උන්වහන්සේ මේ අවබෝධයෙන් උපරිම ලෙස සතිමත් භවයේ ඉන්නවා. සතිමත් භවයේ හිටියොත් බාහිර රූපෙට නැඹුරු වෙන්නේ නැහැ. අභ්‍යන්තරේ පැත්තේ ඉන්නේ. සතිමත් භව නැතිවොත් මොකද වෙන්නේ? බාහිර රූපෙ තුන බැසගෙන ඉන්නේ නේද? එක අතකින් මේ දැනුම තියෙන්න ඕනේ, මේ විෂන් එක තියෙන්න ඕනේ. අනිත් අතෙන් විෂන් එකද මෙලි විතරක් මදි. මිෂන් එක කියන්නේ මොකද්ද? සතිපට්ඨාන. මෙන්න මේ මිෂන් එක බුදුරජාණන් වහන්සේ මිෂන් එක එක විදිහට දේශනා කරන එකත් විවිධ න්‍යායවලින් දේශනා කරනවා. එක කෙනෙකුට මේක දේශනා කරනවා යංකේජේ සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. හේතු නිසා යමක් හටගත්තා නම් හේතු නිරෝධයෙන් ඒ නිරෝධය නැස්ස දේශනා කරනවා. ඒකම තව කෙනෙකුට දේශනා කරනවා සබ්බේ සංඛාර අනිච්ඡං කියලා. ඒකම තව කෙනෙකුට දේශනා කරනවා අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියලා. ඒකම තවත් කෙනෙකුට දේශනා කරනවා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා. ඒකම තවත් කෙනෙකුට දේශනා කරනවා යේ ධම්ම හේතුපපවා කියාදි වශයෙන්. ඒකම තවත් කෙනෙකුට දේශනා කරනවා නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා. මේ වගේ විවිධ න්‍යාය වලින් විවිධ පුද්ගලන්ට දේශනා කරලා තියෙනවා. එකම කාරණේ විවිධ ක්‍රමවේද වලින් දේශනා කරලා තියෙනවා විෂන් එක. ඒ වගේම මිෂන් එක ඒ ඕඩියන්ස් එක ඒ පුද්ගලයාට අනුව විවිධ අවස්ථාවලදී දේශනා කරලා තියෙනවා. හේතුඵල ධර්ම එක පැත්තකින් දේශනා කරනවා. ඒකේ ප්‍රැක්ටිස් එක එක්කෙනෙකුට කියනවා ඔයා සතිපට්ඨානෙ පුහුණු කරන්න. තව කෙනෙකුට කියනවා ඔයා සතර සම්‍යක් ප්‍රඥාන වේලේ පුහුණු කරන්න. තව කෙනෙකුට කියනවා ඔයා සතර ඍද්ධි මාර්ග වඩන්න කියලා. තව කෙනෙකුට කියනවා ඔබ පංච ඉන්ද්‍රිය වඩන්න. සද්ධා විරියාදී පංචේන්ද්‍රිය ධර්ම වඩන්න කියලා. තවත් කෙනෙකුට කියනවා ඔබ බල ධර්ම වඩන්න. සද්ධා බල විරිය බල ආදී බල ධර්ම වඩන්න කියලා. තවත් කෙනෙකුට කියනවා ඔබ සති සම්බොජ්ජංග ධම්ම විද්‍ය සම්බොජ්ජංගයේදී බොජ්ජංග ධර්ම වඩන කියලා. තවත් කෙනෙකුට බුදුහාම දේශනා කරන ඔබ අරසිනේ මාර්ගය වඩන්න සම්මාදිට්ඨි සම්මා සංකප්ප වඩන කියලා කියනවා. තවත් කෙනෙකුට කියන ඔබ ත්‍රිවිධ ශික්ෂා වඩන්න සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. තවත් කෙනෙකුට දේශනා කරනවා ඔබ සමථ විදර්ශනා වඩන්න කියලා. තවත් කෙනෙකුට කියන ඔබ ප්‍රඥා වඩන්න. තවත් කෙනෙකුට දේශනා කරනවා ඔබට එකයි වඩන්න දෙන යෝනි සමාධිය වඩන්න කියලා. එතකොට මෙන්න මේ එක එක ඔඩියන්ස් එකට එක එක පුද්ගලයන්ට ඔවුන්ගේ බුද්ධි මට්ටම අනුව බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ දැක්කම උන්වහන්සේට යාගෙන සම්පූර්ණ විග්‍රහය දැනගන්න පුළුවන් නෝනක් තිබුණා. විශේෂ ඥානයන් දෙකක් තිබුණා. එකක් ඉන්ද්‍රියෝ පරියත් ඥානෙ, ඉන්ද්‍රිය පරෝ පරියත් ඥාන. ඕ කොච්චර සද්ධාත ඉන්ද්‍රිය ධර්ම සතර දිනු කරගෙන අපු කෙන විදිහට දකින්න පුළුවන්. අනිත්‍ය කාංශේ ඥානෙ. ආශ්‍රව අංශේ ධර්ම කොයිතරම් මට්ටමේ මේ පුද්ගලයන්ගල තියෙදි කියලා උන්වහන්සේ බලනවා. මෙන්න මේ දෙක බලලා අදාළ විදියට මොකට කමටහන දුන්නා. නමුත් කමටහනකාරවරු වෙනත් අය නැහැ. බුදුරජාණන් වහන්සේ කරපු ඒ වැඩ කොටස ඒ ක්‍රමය කරන්නට වෙන කිසිම ඒ මට්ටමේ දක්ෂ කෙනෙක් ඉන්නේ නැහැ. වැඩි දියත් යා සැරුත් ආවරණත් ඒකේ විදියටම කරන්න බැරි වුණා. සාමාන්‍ය කමටහනක් දෙන්න පුළුවන්. හැබැයි අර ආසියානු සේඥානේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානේ දැකලා දෙන තරම් සාර්ථක දෙන්න බැරි වුණා. ඒ හැකියාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරමයි. එතකොට ගුරුවරයෙක් වශයෙන් ඉන්නේ බුදුහාමර විතරයි. අනිත් අය කල්යාණ මිත්‍ර වෙන්න පුළුවන්. අනිත් අයට කල්යාණ මිත්‍රයන් වෙනවා. හැබැයි ගුරුවරු නෙවෙයි කට්ටිය. අපිට ඉන්නේ ගුරුවරු තමයි බුදුරජාණන් වහන්සේ සහ සද්ධර්මයෙන්. රාජමහත්තර ගත්තත් උන්වහන්සේලා කල්යාණ මිත්‍රයන්. එතකොට මෙන්න මෙතෙන්දී අපට වඩන්න තියෙන කරුණු ටික තමයි මේ සත්‍විස් බෝධිසත්ව ධර්ම විදියට සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොජ්ජංග, ආරසංගික මාර්ග කියන මෙන්න මේ කරුණු 37 තමයි බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. අවබෝධයට යන්න හේතුන ධර්ම කාරණු අවබෝධයට යෑම සඳහා පුහුණු කළ යුතු කරුණු 37 විවිධ තැන්වලදී දේශනා කරපු සිළුම කරුණු එක තැනකට ගොනු කරලා කරුණු 37ක් විදිහට තියෙනවා. එතකොට මේ එක එක පරයය වලින් දේශනා කරලා තියෙනවා. එක එක ක්‍රම වලින් දේශනා කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානෙ වැඩුවා කියන්නේ ඕන සතර ඍද්ධිපාදයක් වැඩෙනවා, සතර සම්‍යක් ප්‍රධාන වීර්යයක් වැඩෙනවා, පංච බල, පංචේන්ද්‍රිය, සත්බෝධාරස් මාර්ග ඔක්කොම එක තැනෙනවා. ආනාපානසති කියලා සූත්‍රයක් තියෙනවා. ආනන්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර වල දැක්වෙනවා යම් කිසි කෙනෙක් එකක් වඩනවා නම් හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනවා නම් හතක් වැඩෙනවා. හතක් වැඩෙනවා නම් දෙකක් සාක්ෂාත් වෙනවා කියන. දැන් මොන මේ වගේ තැන් වල තමයි තමන්ගේ බුද්ධිය මතකෙත් තියෙන්න ඕන. උපරිම ලෙස තමන්ගේ බුද්ධිය මේ සසර ගිරාපු බුද්ධිය මෙතන තමයි ફોકસ කරන්නේ. එකක් වැඩෙනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සංසක් වෙනවා කියල. මොනවද එකේ? ඒ එක තමයි ආනාපානසතිය කියලා කියන්නේ. ආනාපානසතිය වැඩෙනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග වැඩෙනකොට විද්‍යාවේ මුඛ සංසක් වෙනවා කියල. එතකොට මේ සියලුම ගුණධම් වල පදනම මූලයේ විදිහට දේශනා කරන්නේ සතිපට්ඨානය. හරියට සතිපට්ඨානය වඩනවා නම් සතිපට්ඨානය වඩන පමණට අනිත් ගුණධම් අපේ ජීවිතය තුළ වර්ධනය වෙනවා. හැබැයි ඒක නිකන් නෙවෙයි. සතිපට්ඨානය වඩනකොට නිතරම දේශනා කරන කාරණයක් තමයි සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුපාකින කාරණේ. සිල්වන්ත වෙන්නටත් ඕන, කායික වාචික සංවරය තියෙනටත් ඕන, දැක්ම ඍජු වෙන්නටත් ඕන. දැක්ම ඍජුනෝ කියන්නේ මේ දුකේ හට ගැනීම හා Nirodha ගැන පැහැදිලි දැක්මක් අපට තියෙනට ඕන. මෙන්න මෙහෙම තියෙන කෙනාගේ ජීවිතයේ මේ ගුණාංග ටික වැඩෙනවා. විශේෂයෙන්ම සත්බොජ්ජංග, සති සම්බොජ්ජංග ධම්මවිජය විරිය පීති පස්සන්දි සමාධි උපේක්ෂා කියන මෙන්න මේ ගුණ ධම්ම ටික වැඩෙනවා. මේ ගුණ ධම්ම ටික වැඩෙනවා කියන අනිත් පැත්තෙන් වැඩිලා තියෙන මොකද්ද? අනිත් පැත්තෙන් වැඩිලා තියෙන අරසංග මාර්ගය. සති සම්බොජ්ජංගය කියන්නේ අරසංග මාර්ගයේ තියෙන සම්මා සති කියන එක. ධම්මවිජය කියලා කියන්නේ සම්මාදීතියට සම්බන්ධ කරන්න පුළුවන්. විරිය සම්බොජ්ජංගය කියන්නේ සම්මා වායාමය. එතකොට පීති පස්සද්ධි කියන කාරණා දෙකක් තියෙනවා ධාන මට්ටමේ තියෙන අවස්ථා. ඊළඟට සමාධි කියලා කියන්නේ සමාධි සම්බොජ්ජංගය. උපේක්ෂා කියන්නේ අර සම්මා ඥාන සම්මා විමුක්ති වලට වෙන උපේක්ෂාව නිසා දෙක. We are talking about the Buddha's message. Specially we are celebrating the Buddha's birthday, Vesak full moon day. We are gathering here celebrating the Buddha's very auspicious events, his birthday, his enlightenment, and his passing away. Here we especially discuss in Buddha's enlightenment, his understanding. Buddha says very clearly, I proclaim the liberation for those who know the path, who see the path. First of all, we should have clear understanding how suffering arises and how suffering ceases. That is very important. Vision is first, then mission. You know, every institute, every place has a vision and a mission. Buddhism also has a vision. Vision means that what happens to our life? We contact the world through our six senses. Our eye, ear, nose, our tongue, body, nose, these are the senses. And external location, forms, sounds, smell, taste, so on. When we contact something, we can contact the material world. But the very interesting thing, when we recognize it, the very first experience has ceased. We can contact something through our eyes. We can get the colors through our eyes. But when we recognize it, eye consciousness has ceased. We recognize everything through our mind consciousness. When we recognize something through our mind consciousness, the very important thing, the very first experience, form, has ceased. But our ignorance doesn't believe it. Our ignorance or delusion always says that when we experience the material world, there is a material world in the outside. Then our mind is fixed in outside world. It means outside world can control us. We are controlled by the outside. Whenever we are ignorant, it means we depend on outside. It means we are controlled by the outside material world. It means we are suffering. Our skillfulness depends on our wisdom. Our wisdom means we should have clear vision how suffering arises. The Supreme Buddha says very clearly, suffering comes to the person who is ignorant. Suffering never comes to the person who is wise. Whenever we depend on outside, it means we are ignorant. It means outside world can decide our suffering and happiness. It means we are controlled by the outside. If you can understand the reality, what happens to our life at this moment, as soon as we see something, as soon as we hear something, we smell something, we taste something, we touch something, we immediately understand that now I am recognized this experience through my mind consciousness, then we have overcome ignorance. Whenever we can overcome ignorance, it means we depend on our understanding, our wisdom. For that, we have to practice the mission. What is the mission? Mission means practicing mindfulness. Vision is understanding the causality or the dependent origination, the nature of arising and ceasing of our world. That is vision. Vision is first, then mission. What is the mission? Mission means we should be aware of our body and mind every moment. Even though we have this understanding, if we have no mindfulness, what happens to us? We are ignorant. It means we depend on outside. That is why Buddha says, every moment we should maintain our mindfulness. Mindfulness is the best friend who overcomes suffering which comes to our life. That is very, very important. Here, Buddha says the path with details, the Noble Eightfold Path. Sammaditti, right understanding. Sammasankappa, right intention. Sammavacha, right speech. Sammakammanta, right action. Sammajiva, right livelihood. Sammasati, sammavayama, right effort. Sammasati, right mindfulness. And sammasamadhi, right concentration. This is the Noble Eightfold Path. This is the Buddha says, Ujuko namaso maggo abhihanam sadhisa. This is the fearless path. This is the direct path for the liberation, enlightenment, emancipation, nibbana. In one side, we should have clear understanding how suffering arises and ceases. On the other side, we should have practice. We should practice the pattern. In short, mindfulness with details, the Noble Eightfold Path. There are 8 factors which belongs to the Noble Eightfold Path. Right understanding, we should have clear understanding how suffering arises. Then right intention. We always think about this situation. And also we have discipline in our speech. Right speech. When we speak something, we think again and again whether it is correct. That is discipline in our speech. Sammakammanta. When we do something physically, we think again and again whether it is correct. Sammajiva. When we earn something, we do all our earnings righteously, correctly. Our jobs should be righteous. That is very important. We earn everything honestly, correctly, and righteously. And also right effort. We always trained our mind to overcome negative thoughts, and we trained our mind to develop positive thoughts. What are the negative thoughts that disturb our peace of mind? Greed, anger, conceit, jealousy, ignorance. These are the negative thoughts that disturb our peace of mind. And also, we develop the positive thoughts. What are the positive thoughts that we should develop? Sati, mindfulness. Saddha, confidence. Virya, energy. Samadhi, concentration or tranquility. And wisdom, panya. These are the positive qualities, good qualities, wholesome thoughts that we should develop to overcome ignorance. This is the path that the Blessed One explained. In one side, we should have clear understanding about the world. On the other side, we should maintain mindfulness. Whenever we are mindful, it means we are near the Supreme Buddha, our spiritual teacher. Whenever we are away from mindfulness, it means we are near the Mara or devil. Whenever we are mindful, outside world is unable to control us. We have control in our hand. whenever we are mindful, it means we are near the Supreme Buddha. Whenever we are away from mindfulness, it means we can't control us. The outside world is controlling us. Everyone likes to live with freedom, liberation and happiness. Buddha pointed out, for his 45 years old life, that the way how to live without suffering, with liberation. The clear path that the Blessed One explained to live without suffering is that practicing mindfulness. That is why Buddha says, Ekayano ayam vittave maggo sattana visuddhya soparidhavana samadhikamaya son. Practicing mindfulness is the only way for the liberation, for the getting rid of suffering, for the understanding, for the enlightenment. Mindfulness is highly appreciated in Buddhism. Whenever we practice mindfulness, all the spiritual factors gradually increase. Mindfulness is the foundation. What is the mindfulness? Being aware of our body and mind in the present moment. We always keep our attention in the present moment. Firstly, we contemplate on the material world. Material world consists of four fundamental elements. Earth element, water element, fire element and air element. That is the nature of the material world. But when we recognize it, we always recognize our own mind. Our mind consists with four things, four aggregates, Vedana, Sanya, Sankhara, Vijnana. Feelings, Sanya perception, Sankhara mental formations, and Vijnana consciousness. These are the four things that with we always deal. If you have this understanding, we are so fortunate that we have self-confidence and self-refuge that we have created by ourselves. Buddha always pointed out the way how we make a refuge within us. That is why Buddha says, Attadipa bhikkhave visatata sarana nāni sarana. Dwell with yourself as an island, as a refuge, with no other refuge. Dhammadipa bhikkhave visatata dhamma sarana nāni sarana. Dwell with the Dhamma as an island, as a refuge, with no other refuge. How we make a refuge within us? Practicing mindfulness is the way how to make a refuge within us. If we are mindful, it means we have made a refuge within us. එතකොට අපි කතා කරමින් හිටියේ මේ අවබෝධය සමග අපි ඉන්නකොට සතිපට්ඨානය තුළ අපි වාසය කරනවා නම් අපේ වැඩෙන්නේ සත්‍තබොජ්ජංග වැඩෙනවා කියන්නේ අරසිංහ මාර්ගය වැඩෙනවා. අරසිංහ මාර්ගය වැඩෙනවා කියන්නේ සත්‍තබොජ්ජංග වැඩෙනවා කියන කාරණේ. ඒත් මේ දෙකේම අවසාන ප්‍රතිඵලය කියන්නේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම කියන කාරණේ. ඉතින් අද අපිට ලැබෙන තියෙන කාලය මේ ප්‍රමණයයි. එතකොට ඔබ තවත් මේ කරුණු අහන්නට තේරුම් ගන්නට උත්සාහ කරන්න. ඉතින් ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියලා කියන්නේ උන්වහන්සේට ප්‍රසන්නතාවය දක්වනවා කියලා කියන්නේ උන්වහන්සේ මේ සදහම් පරිවිදි අහන්නට මොන. ඒ අහන පමණට තමයි අපට මේ ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. අපේ ලෝකේ වටිනාම තේ දහමේ කියන එක තේරෙන්නේ මෙන්න මේ දහම තේරිච්ච දවසට. ඒ දහම තේරිච්ච අම්මලා, සෝතාපන්න වෙච්ච අම්මලා, ඒ අම්මලාගේ කුසෙන් බිහි වෙන දරුවා, ඒ දරුවාට අවුරුදු 7ක් පිරෙනකොට මොකද කළේ? ඒ දරුවා වඩාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේට කියන බුදුහාමර මේ දරුවාට වටිනාම දේ දෙන්න කියලා ලෝකෙ. බුදුහාමරේ දරුවා මහාන කරනවා. ඉතින් ඔබට ඇත්තටමම දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා මහාන නොකරන. ඒ දරුවා ගෙදර ඉඳගෙන හරි මේ දහම ප්‍රැක්ටිස් කරන දරුවාව යොමු කරනවා. දරුවට ඇත්තටම ආදරේ නම් මොකද දරුවාට තියෙන සියලුම පාද ලෝකෙන් අරගෙන දුන්නත් දරුවාට ලෝකේ දුක නිදහස් වෙන්න බෑ. ඉතින් ඒ රැකියාවලින් ඒ අධ්‍යාපනයේ උඩම රැකියාවක් කරලා වාහනයක් අරගෙන ගියන් හදාගෙන ඉන්න පුළුවන්. නමුත් ජරා මරණ දුක ටිකෙන් දරුවට නිදහස් වෙන්න බෑ. ඔබ ඇත්තටම කැමති ඔබේ දරුවා දුකේ නිදහස් වෙනවා දකින්න. ඔබ ඇත්තටම ඔබේ දරුවා දුකේ නිදහස් වෙන දකින්න කියලා ඔබ කරන්නේ මොකද්ද? ඔබ රැකියාවක් අරන් දීලා දරුවට විවාහයක් කරලා දීලා දරුවට ගියන් දොරක් හදලා දෙන එක කරන්නේ. ඉතින් දරුවට ඒකින් කරන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා ගන්න ගමන් ඇත්තටම දරුවට ආදරේ නම් දරුවට ධර්මේ ලබා දෙන්න, ඒ ධර්ම තුල දරුවා පෝෂණය කරන්න. ඒ නිසා මේ පුඩා දරුවෝ හැගෙන ඇවිලින්න ඔය දරුවන්ට හිඳ ගියත් කමක් නෑ. ඒ දරුවන්ට ලොකු ආශිර්වාදයක් මේ ධර්ම හැෙන එක. ඒ නිසා දරුවෝ කවදා හරි ධර්ම තුලට එනවා. දැන් මෙහි අය ඔබ දැකලා ඉති බාහකට සංගල එහෙම මේ ආරේතයි පුදීචය ඔය ඔන්ලයින් සූම් එකේම යන වැඩසටහන් ඒ අවුරුද්දේ මාස ගණනකට ළඟන සුකලෙත් යාගෙන තමයි එවන බාහන ප්‍රැක්ටිස් කරන්නේ. නමුත් අපේ අයගේ ඒ සිටිත නැහැ. අපේ දරුව පොඩි අනේ යයිද දිකාරදරයන් කියයිද බාහනවා කියලා ළඟටවත් ගන්න. මෙහි අය දරුවා සුකලෙ උඩ තියාගෙන භාවනා කරන්නේ. ඒ දරුවනත් ඒ ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා ඇත්තටම අම්මල කාන්දරව ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට ඔබේ දරුවාට මේ ලෝකේ වටිනාම දේ දෙන උත්සාහ කරන ඉතින් ඒ සඳහා අපි කටයුතු කරමු. Now we are going to conclude our Dhamma session. We were talking about the Buddha's message to explain the way how his suffering arises and ceases, and he explained the path what we should practice to overcome this suffering. Vishwan is understanding the Noble Eightfold Path or the dependent origination, and the mission is that practice mindfulness. Okay, dear friends in the Dhamma, today the response is that Mrs. Leela Garusingha, by the power of the spiritual energy that you accrued here, she wishes to transfer merits to her late departed relatives, especially her parents and relatives, and also you also can remember your relatives who passed away. By the power of the spirituality, may your departed relatives receive the spiritual energy, may they attain the final bliss of liberation, and may they receive the blissful life. With that intention, let's say sadhu, sadhu, sadhu. By the power of the spiritual energy, may you also be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. Finally, may all of us attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. Dukkham panta cha nindukkham. Bhayam panta cha nimbhayam. Sokam panta cha nissokam. Kuntu sambe pipanino. Dukin pelena satn. Dukin medentva. Bien pelena satn. Biena pivetntva. Sovinte vena satn. සොම්නස්න් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි හැම දෙනාටම තෙරුවන් සරණයි. May the people name bless you. May you be well, happy and peaceful. ඒ කාලේ ආයු කාලය මම හිතන්නේ අවුරුදු 100කට උඟක් වැඩි කාල වල ඉතුරු හිටියා ජනතාව. දැන් අද අවුරුදු 2600 ගානකට පසුව සාමාන්‍ය ජීවන කාලය අවුරුදු 80ක් වගේ තමයි තියෙන්නේ. මට තියෙන මේ උඟක් කලින් නම් තියෙන ගැටලුව තමයි ඇයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිත කාලය ඊට වඩා වැඩි කාලයක් ජනතාවගේ සුබ සාධනය සඳහා ජනතා දුක විඳීම සඳහා ඒ කටයුතු කිරීමේ මොකක් හරි අපහසුතාවයක් ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණාද කියන්නේ ඔබන්සේගේ අදහස මොකද කියන්නේ? මෙහෙම දෙයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට ඒ තවදුරටත් වැඩ සිටින්න කියලා ආරාධනා කරපු කාරණා ගැන ධර්මයේ සඳහන් වෙනවා. නමුත් පොදුවේ වැඩවම් කියන ලක්ෂණයක් තමයි කිසියම් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වෙනවා නම් පහළ වෙන්නේ ලෝකයේ ටිකෙන් ටික ආයස අඩු වෙන කාලවලට. ඒක ධර්මතාවයක්. ලෝකෙ මිනිස්සුන්ගේ වයස අවුරුදු 10 ඉඳන් අසංඛ්‍ය ලක්ෂණ වැඩි වෙනවා. අසංඛ්‍ය කියල කියන්නේ 1.140 සංඛ්‍යාවක්. අවුරුදු 10 ඉඳලා අවුරුදු අසංඛ්‍ය ඉඳන්ම වයසෙ වැඩි වෙනවා. වැඩි වෙන නැවත අවුරුදු අසංඛ්‍ය ඉඳලා ආයෙ අවුරුදු 10 වෙනකන් වයස අඩු වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ කෙනෙකුට පහළ වෙන්නේ අවුරුදු 80,000ක් අවුරුදු 80ක් කියන මෙන්න මේ සීමාවේදී වයස අඩු වෙන කාලෙක තමයි බුදුරජාන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. ඒ වයස අඩු වෙන්නේ කොහොමද? අවුරුදු 100ට අවුරුදු 100ට අවුරුදු 100ක් ගත වෙනකොට අවුරුදු 100කට එක අවුරුද්දක් ගන්න තමයි අඩු වෙන්නේ වයස කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායස අවුරුදු 100යි. දැන් සියවස් 36ක් ගිහිල්ලා 25ක් විතර ගිහිල්ලා. එතකොට දැන් අවුරුදු 75 74 ප්‍රමාණයට අඩු වෙලා තියෙනවා. සියවස් 25ක් කියන්නේ එතකොට 100ෙන් ගත්තොත් 25ක් 26ක් වගේ ප්‍රමාණයක් අඩු වෙලා දැන් තියෙනවා. එතකොට 125 විතර අඩු වෙලා දැන් සාමාන්‍ය ජනතාවගේ වයස අවුරුදු 74 75 වගේ කාලය. එතකොට මේක තමයි සාමාන්‍ය ක්‍රමය. අනිතිය තමයි ඒ කාල පරාසය තුළ එක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක පැවිදි වෙන්න සහ ඒ වගේම නිවන් දකින සතු සංඛ්‍යාවක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කලින් දිනවල කෑවත් අර පිරිසගේ ඒ ශාසනය තුළදී නිවන් දකිනවා. ඒක අඩුවක් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරණ පාලා අවුරුදු 236 ගිය කාලේ තමයි මිහිඳු හාමුදුරුවෝ වැඩ සිටියේ. ඒත් මිහිඳු හාමුදුරුවෝ වැඩ සිටිය කාලේ ප්‍රාණසංසාර හේතියක්. නිග්‍රෝධ හාමුදුරුවෝ සුමන සාමණේර වහන්සේ වැනි අවුරුදු 7දී සුවන් වෙච්චානේ. එතකොට එයාට නිවන් දකින්න බාධාකුනේ නැහැ ඒක. ඒ නිසා තමයි සඳහන් කරන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියන එක. යම් කෙනෙක් ධර්මය දකිනවා නම් එයා බුදු හාමුදුරුවෝ දකිනවා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දකිනවා නම් එයා ධර්මය දකිනවා කියලා. එතකොට මේ කාල පරිච්ඡේදය තුළ නිවන් දකින ප්‍රමාණය අඩුවීමක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරණට ඇවත් කලයන් මිත්‍රාසෙන් අනිත් පිළිස නිවන් දකිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මුණගැහිච්ච සමහර ශ්‍රාවකයන් මානසෝවානදී මාර්ගඵල ලැබුව අය විශේෂයෙන් සෝතාපන්නස සංගතගාමි මට්ටමේ ඉන්න අය දිවි ලෝකෙ ගිහිල්ලා නැවත මනුස්ස ලෝකෙ ඉපදෙන එකක් තියෙනවා. ඉපදෙන්නේ ඥාන සෝතාපන්න ඥාන සංගතගාමි ආදී වශයෙන් මේ ලෝකෙ ඉපදෙනවා. ඉපදෙන්නේ අය ඒ සම්බුද්ධ ශාසනය දියුණු සඳහා වැඩ කරනවා. අනිත්‍යය ධර්ම දේශනා කරනවා. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ධර්ම සාකච්ඡා කිරීම ආදී සිදු වෙනවා. එතකොට මේ කලන වැට සත්පුරුෂයන්ගේ සමූහයේ නැවතීමක් වෙන්නේ නැහැ. ඒ බුදුරජාණන්සේ නිශ්චිත කාලයේදී ඒ නිවන් දකින ප්‍රමාණය ඒ ප්‍රමාණයටම තමන්ගේ ආඥාවක් මෙදුවට බලනවා.